විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ දෙපැත්තට ගමන් කළොත් රට විශාල අවුලකට යනවා. ඒ නිසා අපි බලවත් සීල්ලනවා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත්. ඉතාමත්ම සුහදව සාකච්ඡා කරමින් විධායක සහ ව්‍යවස්ථාදායකය ඒකාබද්ධව ගමන් කළොත් පමණයි මේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක දැඩිසි අදිෂ්ඨාන කරගෙන තනි තනි තීරණ නොගෙන සාකච්ඡා මාර්ගයෙන් ඉදිරියට යන්න කියලා අපි ව්‍යවස්ථාදායකයන් හා විධායකයන් දෙකෙන්ම ඉල්ලා සිටිනවා. අගමැතිතුමාගෙනුත් ජනාධිපතිතුමාගෙනුත් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.